රසයතුලෙ අපි විදේශීය පරීක්ෂණ යාන්ත්‍ර අධිකරණ ඕනේ කියලා අපි ඉල්ලීම කරලා හෙට ක්ලිනොච්චි නගරෙන් කච්චේරියක ඉස්සරහා උදේ 8:00 ඉඳලා විදේශීය පරීක්ෂණ අවශ්‍යයි කියලා. ඒක තමයි අපි ජනිවාවේ ගිහිල්ලා ප්‍රචාර කරන්නට හේතුව. අද උතුරු පළාත් සභාව මහමැතිතුමා පෙබ්‍රවරි මාසේ සම්මත කරපු ජන සංඝාර යෝජනාව තව සෙප්තැම්බර් මාස පළවෙනිදා පාස් කරපු විදේශීය පරීක්ෂණ යාන්ත්‍ර අධිකරණ ඕනේ කියලා ඒ යෝජනාව දෙකම සර්ටිෆයි කරන ලිඛිත මාර්ගයෙන් අපිට දීලා තියෙනවා. ඒක ඉරදි මේ කොපීස් අරගෙන අපි රටවලට බෙදලා අපි මේ ප්‍රශ්නෙට උදව් කරන්න ඕනේ කියලා අපි ඉල්ලීම කරන්න සූදානම් වෙලා ඉන්නවා.